ඇත්තම වෙනත් කෙනෙකුට ඒක ඇතුළේ ඉන්නකන් අපිට ඒක තේරෙන්නේ නැහැ. අර කතාවක් කියනවා ප්‍රශ්නේ වෙනත් කෙනෙක්ගේ වෙනකන් අපි දාර්ශනිකයෙක් කියලා. අපි ෆිලොසොෆර් කෙනෙක් කියලා. නම් ප්‍රශ්නේ අපිට වෙච්ච දවසට තමයි අපි ඇත්තටම එදාට තමයි මහා පොළවේ දෙපයින් ඉඳගෙන යන්නේ. එදාට තමයි අපිට තේරෙන්නේ මොකද මේ කියලා. අන්න ඒ වගේ අපි ලෙඩ වෙන ආකාරය බව කලින්ම මෙහි කරලා තියන්න ඒ සඳහා මනස සෝදන මෙලින් කියලා. ඒ හිදී දුකට පත් නොවෙන්න. අනිත් කාරණේ තමයි මරණ ධම්මෝ මේ මරණයට පත් වෙන බව විතර මෙහි කරන්න. ඒක ජීවිතේ තමන්ගේ ජීවිතේ ගණන් සාර්ථකත්වයට යන්නට ජීවිත වෙනස් කරගන්න හේතු වන කාරණයක්. හතරවෙනි කාරණේ තමයි තමන් ප්‍රියමනාප තමන් කැමති දේවල් වලින් තමන් කවදාවත් වෙන්ගලයක් සිදුවෙන බව විතර මෙහි කරන්න. අපේ රූප සම්පත්තියට කැමති. නමුත් ඒ කැමති රූප සම්පත්තියට ගෙනෙන්නේ වයසට යනවා. අපි ළඟ ඉන්නේ තම ආදරවන්ත දරුවන් ඉගෙන ගියාගෙන ඇතට ගිහිල්ලා විවාහ වෙල යන ඇතට කවදාවත් අපි ළඟ නැහැ දරුවෝ. අපේ ශරීරයත් අපි කවදාවත් වසනක් හරිනවා. මේකත් හැමදාම ඔබට නෑ. මේ තේන අතපය හැම දෙයක්ම ආදාන වෙනවා. පොරොවට පස්සේ දේවල් විපාචි කරන්නේ. මෙන්න මේක මොහොතකට හරි මෙනෙහි කරනවා නම් අනිත් කාරණේ තමයි මේ කියන්නේ අපි අත් කරගන්න. අපි නොකර යන එක දෙයක් තියෙනවා. කම්මස්ස කොම්මේ කම්මදායන්ත කර්මය තමයි දායාදෙන් කැදගෙන කියන එක නිතරම මෙහි කරන්නේ කියලා. පින්නතර කෙනෙක් මියගිය ගමම අපට මොකද හිතෙන්නේ? කෙනෙක් මියගිය ගමම අපට හිතෙන්නේ යාඥාවෙන් පින්කමක් කළා පින් අනුමෝදන් කරන්න ඕන කියලා. ඇතැම්ද ජීවත් වෙන උන අපට හිතෙන්නේ මියගිය ඉපදෙද කියලා. නමුත් මරණ ගමම අපේ unconsciously subconsciously අපි තියෙනවා මෙයා ඉපදෙනවා කියන්නේ. සාමාන්‍ය දිනවලට කරනකොට පොතර කිව්වත් ඉපදෙන එක නැතුවත් ඇති කියලා කියන සාධාරණයි. හැබැයි කෙනෙක් කරුණ පස්සේ අපි හදවතින්ම කියනවා මෙයා ඉපදෙනවා මෙයා වෙන මොකක් හරි දෙයක් කරනවා කියලා. අන්න ඒකෙන් තමයි ඇත්තටම අපි මෙතන පොළඹන්නේ. මෙන්න මේක ඉතාම වැදගත් අවස්ථාවක්. සාමාන්‍ය කෙනෙක් බලන්නේ මේ ගියාට පස්සේ ඒක නම් කිනම් වදන් කිරීම ගැන. නමුත් ධර්මයේ දාන කෙනෙක් මොකද බලන්නේ? කෙනෙක් මිය ගියේ ගමම්ම බලන්නේ අනේ මේ තැනැත්තා දැන් කොතනද ඉපදෙන්නේ කියලා හිතනවා. විශේෂයෙන් ආම්බුරු කෙනෙක් නම් තමන් දන්න කෙනෙක් මිය ගියොතින් මිය ගියපු ගමම්ම බලන්නේ එයා ජීවත් වෙන කාලේ කොහොමද හිටියේ? කොයිතරම් දන් දුන්නද? කොයිතරම් සිල් රැක්කද? කොයිතරම් භවනා කළාද? කොයිතරම් අනිත් අයට සුහදව වැඩගත් කරමින් හිටියේද කියන එක බලලා තීරණය කරනවා. එයා දැන් කොයිමද දැනගෙන ඉන්නේද? අල්ලාහ දැනගෙන ඉන්නේ කියලා බලන්න. පින්නතනි ධර්මයේ දැනගෙන මිය ගියාට පස්සේ බලන විතරක් නෙවෙයි පින්නතනි. ඒ තැනත්තායක බලන්න කලින් තවත් සුවිශේෂී කාරණයක් කරනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන් ඒ මිය ගිය තැනත්තා මිය යන කලින් ජීවත් වෙන කාලයේදීම ඒ තැනත්තාගේ මනස දිනු වෙන සතර ජීවිතයේ සුගතිගාමී වෙන සුවිශේෂී එක්කමකට ඒ බුද්ධයාම යොමු කරනවා. මේ ගියාට පස්සේ යා විතරම අනේ මන් නිසා මේ දැනත්තා මේ ඉතාම ඉහළ අනිසංකාරයේ පිටක් කරගත්ත නේද? මන් නිසා මේ දැනත්තාද සුගතිගාමී වෙන්නව නේද කියලා ඒ දැනත්තා ඇතමිට පාසූරට සහභාගී වෙන්නේ නැහැ. මරණය බලන්න යන්නේ නැහැ. නොගියත් මේ දැනත්තා හදවතින් සතුටු වෙනවා. අනේ මන් නිසා මේ දැනත්තාද කොහේ හරි හොඳ තැනක ඉන්නවද කියලා. පින්නතුනේ බුදුදහමට අනුව කෙනෙකුට අපට අවුරුදු 100ක් සලකන්න පුළුවන්. අවුරුදු 100ක් ආහාර පාන වලින්, ඇඳුම් දැනුම් වලින්, බෙහෙත් වලින් අපට සලකන්න පුළුවන්. එහෙම සලකුවත් ඇත්තටම අපි කෙනෙකුට සලකුවා වෙන්නේ නැහැ. ඇයි ඒක හේතුව? ඒ අවුරුදු 100ක් කලකපු කෙනා මරණයෙන් පස්සේ දුගතිගාමී තැනකට යන්නේ, පල්ලිහතකට යන්නේ. ඇත්තටම අවුරුදු 100ක් කලකපු එක හරියට මේ සසර ගමන සාක්ෂිව බලත් බැලුවදී එක දවසක එක ආහාර වේලක් දුන්නා වගේ. කෙනෙකුට අවුරුදු 100ක් හොඳට සැලකුවත් අපේ මේ සසරාපු ගමනට දීර්ඝ සසරට සාපේක්ෂව ඒ අවුරුදු 100ක් කලකපුවොත් එක කොයි වගේ දෙයක්ද? එක දවසක එක ආහාර වේලක් එක පහක් පෙත්ත දුන්නා වගේ. ඒක ලොකු දෙයක් නෙමෙයි පින්නතුනි. එහෙනම් මොකද කරන්නේ? තමන් ඉන්න කාලයේ සිටින් තමන් දුරට තමන්ගේ අතුමාත්යෙන් තමන්ගේ සමීප තුළින් ඥාතියෙක් හැකි තමන් දුරට ඉහළම කුසල ධර්ම කරගන්න. සමහර කෙනෙකුට කියන්න පුළුවන් අපි සානාසික දානය දුන්නා මාත්‍රික දානය අරන් ගියා කියලා. ඒවත් එක්ක තමයි. නමුත් යාතර සුවිශේෂී පින්කම් අපි කරගන්නට ඕන බුදුදහමේ විශේෂයෙන්ම අඳුනා දෙනවා සසර ගමන සුවපත් වෙන හේතුව නැ ඍජුවම හේතුවල කුසල ධර්ම. ඒ මරවද බුද්ධං සරණ ගතෝ හොති. යම් කෙනෙක් හදවතින් බුදුහාඳුරු සරණ ගියාන. ඔබ දන්නා මට කොණ්ඩේ. බුදුරජාන් වහන්සේ දැකන ලැබුණේ නැත්තේ බුදුහාමෙන් ඡායාව විතරයි දැක්කේ. ඒ සද්ධා මාත්‍රේ සුවද ගන්න ඕන. චත්තමානක අපි පාසලල කියන්නේ යෝවාද තම කවරෝ මනදේසු කියලා. මයිතේ ඒකයි තේරෙන්නේ නැහැ පෙරමහත්ම. ඉස්කෝලේ යනවා නේ. ඒ කාලේ අද ඉස්කෝලේ ඇරෙන්න වෙලාවේ යෝවාද තම කවරෝ මනදේසු දැක්කා. ඒකත් තිබ්බනේ. ඔව් බක්කල් නැති වෙනකෙ. ඇත්ත මේක කියන්නේ බුද්ධ ධම්ම සංගතින පෙරමණී ගුණ එක කියන්නේ. අර චත්තමානක කියලා කුමාරේ බුදුහාමරට මොනගෙන බුදුහාමර දැක්කේ දරුවේ ධම්ම මේ යන දරුවේ කියලා. බුදුහාමර මේ ගාථා තුනේ කියන්නේ. තෙරවණියේ ගුණ කියන ගාථා තුන. මේ ගාථා තුනට හිත පිළිවල් ගැස්සෙට විතරයි මේ ජීවිතය කලේ ඒකෙම සුභති ගන්නවා. ඉතින් ඇත්තටම මේව සරල දේවල් නෙමෙයි. අපට දාර්ශනික කරයන් හරි බුදුහාමර සිහිපත් වෙනවා නම්, ධර්මයේ සිහිපත් වෙනවා නම්, සංගරත්නයේ සිහිපත් වෙනවා නම්, ඒ කියන්නේ අපි සුභති ගාමී වෙන්න සොදසුනා කියන එක කියන්නේ. ඒක ඉහෙලම් කුසලයක් එකට ධර්මයක් සඳහන් වෙනවා. අනිත් කාරණේ තමයි තමන් රැගෙන පංචශීලයේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම මේ ආදී කාර්ය වලින් මේ වෙන යම් කෙනෙක් පංචශීලයේ රකින්නවා නම් අන්න ඒ පංචශීලයේ ආරක්ෂා කිරීම දක්වනවා අනිවාර්යම සුභතිගාමී හේතුවක් කියන්නේ. ඊළඟ කුසලය තමයි සබ්බේ සත්තා භාවසුකේ දක්වා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හිතන ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක ඊටම කුසලයක් විදිහට දැක්කේ. මෛත්‍රී භාවනා ගැනීම. අපේ හිතේ තියෙන සතුට බොහෝ වෙන නැති වෙන්නේ මෛත්‍රී අඩුවීම නිසා. අපි නිතරම මෛත්‍රී වැඩමවා නම් අනිත් හැම දෙනාගෙන්වත් බලන්නේ තමන්ගේ දරුවා දැස බලනවා කියන අර්ථයෙන්. එහෙම ආහපේකින් සිතවිල්ලකින් අපට අනිත් අයව සමලන්න පුළුවන් නම් පින දින අපේ හිතේ තියෙන මානසික පීඩාව දැක්කම අපට නිදහස් වෙන පුළුවන්. අපිට බොහෝ වෙලාවට අපේ හිතේ තියෙන සතුට නැති වෙන්නේ අනිත් අයගේ මොකක් හරි අඩපාඩුවක් හිතේ තියාගෙන තමන් ඒක නිමෙලින් කරගෙන තමන් දුක් වෙනවා ඒක. නමුත් තමන්ගේ දරුවා ගැන කල්පනා කරලා බලන්න. දරුවගේ අඩුවක් දිවෙන හැට පේන දරුවානේ ටික ටික දිනු වෙනවා සාර්ථක වෙනවා මගේම දරුවා කෙනෙක් වීමක් තමයි බලන්නේ. හරිම ප්‍රසන්න හැඟීමක් තමන්ගේ දරුවා ලෙස කල්පනායට මතක් වෙනෙන්නේ. අන්න ඒ සිතුවිල්ලම අපට හැමදෙනා කෙරෙහිම ඇති කරගන්න පුළුවන් නම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙනවද? අන්න ඒ මෛත්‍රිය නිසාම පින්තුණිය අපට ලෝකෙ ගැන ලොකු වනකම්පාවක් ඇති වෙනවා. මොකද වනකම්පාව මෛත්‍රිය තියෙනවා මෛත්‍රිය නැවතින ගලන කරුණාව තියෙනවා. මොකද කරුණාව කියලා කියන්නේ වෙනත් කෙනෙක්ගේ දුකේදී පිළිහෙට වෙන්න ඕන කියන හැඟීම තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ආහාර පාන ගැන දෙන එක, ඇඳුම්ම ගැනදම දෙන එක, රැකියාවක් වල දෙන එක, ගෙයක් හදලා දෙන එක ලොකු යහපතක් කියලා නේ. ඒවත් හොඳ දේවල් තමයි. නමුත් වෙනතුන ඔබ දන්නවද? මනස ලෝකයේ දවසකට කී දෙනෙක් මරණයටපත් වෙනවද? මනස ලෝකයේ කී දෙනෙක් ඉපදෙනවද දවසකට? දවසකට මනස ලෝකේ ජනගහනය කියලද? ජනගහනය බිලියන කටයි. කෝටි 800ක් ජනගහනය. ලෝක ජනගහනය කෝටි 800ක් මනස ලෝකේ මනසය. පින්නතුනි දවසකට තමයි ලක්ෂ දෙකක් ඉපදෙනවා මනස ලෝකේ. ලක්ෂ දෙකක් ඉපදෙනවා ලක්ෂයක් මරණයට පත් වෙනවා. හැමදාම ලක්ෂයක් මරණයට පත් වෙන මේ මනස ලෝකේ. ලක්ෂයක් මරණයට පත් වෙනවා කියලා කියන්නේ අපේ හුස්මත් අරගෙන හුස්ම මල්ලේකට දානකොට එකවතාවක්. එකවතාවක් හුස්මත් ඉඩ ඉහලා අරගෙන පහලට දානකොට ලෝකේ හතර දෙනෙක් මනුස්සයන් මරණයට පත් වෙනවා. මොයිසන්ද කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ දැක්කා මේ මරණයට පත් වෙන අයගේ බොහෝ දෙනෙක් වහකට යන්නේ. මරණයට පත් වෙන අයගේ බොහෝ දෙනෙක් කියන්නේ මේ මනුස්ස ලෝකයේ අල්ලා තමයි ඉපදෙන්නේ කියලා. ජීවත් වෙන කාලය හැමිට හොඳට සාමයි සතුටෙන් ජීවත් වෙච්ච අය හොඳට යුතුයම ආදී කරමින් ජීවත් වෙච්ච අය. එහෙම ජීවත් වුණත් පින්තුනේ සසර ගමන ගැන අවබෝධයක් නැති නිසා ඒකම ප්‍රබල කුසල ධර්ම දන්නේ නැති නිසා ඒ මරණයට පත් වෙන අයගේ බොහෝ දෙනෙක් දුක දිගම් වෙනවා. මෙන්න මේක බුදුහාමුදුරුවෝ දැක්කා. දැකේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ මේක දැක්කේ සම්බුද්ධත්වයට පස්සෙච්ච මොහොතේම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා චතුරෝපපාත ඥානය කියලා. සත්‍යයන් බැහැර ඉපදෙන ආකාරය පිළිබඳ හොඳට නොවනින් දැක්ක බුදුහාමුදුරුවෝ. අන්නේ දැක්ක වෙලාවේ සුතුමෙහි අනුකම්පාවක් ඇති වුණා මේ රෝගෙට පිළිත වෙනවා කියලා. එතකොට පින්වත්නි අපිත් එක්ක එකට යහපතේන්ද්‍රාදී අපිත් එක්ක ජීවත් වෙනවා නම් අපේ කල්ලිට වතුරෙම තියෙනවා නම් ගන්න අපිට පින්වත්නි අපි ඇත්තටම කෙනෙකුට පිළිත වෙනවා නම් පිළිත වෙනවනේ මෙන්න මෙතනින් කෙනෙකුට ඇත්තම මෛත්‍රිය සහගත නම් කෙනෙකුට ඇත්තටම අපි අනුකම්පා සහගත නම් අපි ජීවත් වෙන කාලෙදි මේ ආයස් ප්‍රතිගාමි වෙන විදිහට මේ බුද්ධ ධර්ම සංගතික තේරුවණෙහි පිළිවන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ ඇයට අපි පංචශීල ආරක්ෂා කරගෙන මන්දු කරවන්න ඕන, මෛත්‍රී භාවනා වඩවන්නට ඕන. ඒ වගේම ජීවිත අනියත මරණ නියතන් කියන මෙන්න මේ සිතුවිල්ල මොහොතක් හරි හිතේ පුරුදු කළ තියෙන්න ඕන. එහෙම කළ පමණට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලේ තමන් බලාපොරොත්තු වන වාසනාව සාර්ථක කරගන්න එක හේතුවක් වෙනවා. අපි හිතන්නේ මේ ධර්මය රැකගෙන යන කල්ලා සුගති ගන්න වෙන කියලාද? නෑ, පින්නතුනේ ඒකත් නෙවෙයි. අපි මේ ජීවිතේ අපේ තියෙන මානසික පීඩා වලින් නිදහස් වෙන්න ඇත්තටම ධර්මය පිළිගත්තොත් තමයි අද මේ මොහොතේ අපි කොච්චරනම් මානසික දුකක් පොරවෙන් දිහා ගිනවද කියලා අපිට තේරෙන්නේ. ඒ ධර්මය හරියට තේරුම් ගත්තොත් තමයි ඒ දුකෙන් අපිට නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හිතන්නේ අපි මේ සාමාන්‍ය බඩගින්න වගේ දුකක් විතරක් කියලා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියොතින් අපිට කොයිතරම් මානසික දුකක් වෙනවද? ඔබ දන්නවා කිසාගෝතමී පටාචාරා වැනි අය කිසාගෝතමීගේ දරුවා නැති වෙලා බොහොම දුකටපත් වුණා. මිය ගිහු දරුවාත් අතින් තියාගෙන ඇවිල්ලා හැමතැනම බෙහෙත් හොයාගෙන පටාචාරාවට එක දවසේ මරණ හයකට මුහුණ පාන සිද්ධ වුණා. තමන්ගේ අම්මා තාත්තාගේ සහෝදරයය නැරුණා, සාමයේ පුරුෂයෙක් මැරුණා, දරුවෝ දෙන්නෙක් මැරුණා. මරණ හය. පින්නොතින් බලන්න ඒ වගේ ඉරණමකට කෙනෙක් මෝහණ මෙවොත් කොයි තරම් මානසික දුකකට පත් වෙනවද කියලා. පටන් ගන්න ආයෙත් ඒ තරම් මහා දුකකින් නිදහස් වෙනකම් මේ ධර්ම බුදුහාමුදුරු දේශනා කරන ධර්ම උපකාරයක් වුණා. බන්දුල මාලිකා වැනි අය එක දවසේ තමන්ගේ දරුවන් 32 තමන්ගේ ස්වාමියේ වෙත බන්දුල සේනාධිපතියත් එක දවසේ මරණයට පත් වුණා. මරණ 32ක් දරුවෝ 32යි ස්වාමිපුරුෂ හැමෙන් 33 දෙනෙක් එක දවසේ මියෙනි. කල්පනා කළ බලන්න අපිට මේ වගේ දුකක් ඇති වුණත් අපිට මෙහෙම විඳ ගන්න පුළුවන්ද කියලා? දරා ගන්න පුළුවන්ද කියලා? මේ වගේ මහා දුකකිනුත් නිදහස් කරේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්මය. ඉතින් අන්නේ සද්ධර්මය අපිට ලැබෙන අවස්ථාව එක දවසක් හරි අපි හරියට ධර්මයේ හිත මෙහෙවුවොත් අපිට කල්පයකට සුභදිගම් වෙන පුළුවන් ඉදී කුසල ඒ එක දවසකදී අපිට දින කරගන්න පුළුවන්. ඉතින් මේ මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් විශේෂයෙන් අපිත් එක්ක එකදී ඥාති මිත්‍රාණී ඒ එකදීන කාලේ හැමදාම එකදීන වෙන්නේ නැහැ. ඒ අය අපෙන් නික්මලා යන කලින් අපෙන් වෙන් වෙලා යන කලින් මේ සම්බුද්ධ ශාසන ජලාදී උපරිම කුසල නම් කරගන්න පුළුවන්. මේක තමයි අපට ලැබෙන්නේ තමයි භාගයේ සම්පලාස්ථාව. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපිට ඉතාම සතුටින් කියන්න පුළුවන්කම තියෙනවා. අනේ මං මේ ඥාතිය මගේ දානෙ ගෙදරට මං එන්න කියලා හත ගැස්සෙව. යාත් එක මං පන්සිල් රැක්කා. යාත් එක මං මෛත්‍රී භාවනා කළා. බුදුබණ භාවනා වැඩුවා. යාත් එක මං අනිත්‍ය සංඥා වැඩුවා. මේ වගේ කුසලයන් තමට කියන්න පුළුවන් නම් තමන්ට දාන මානසික ලබෝ සතුටක් තමන් නිසා එයා අද සුගතිගාමී වෙන්නවා කියලා. ඉතින් මම හිතන්නේ අද මේ මේ කියපු යෙවි කරන්න දෙයලා මහත්මා දයාපේන මහත්මා ඉන්න කාලේ බොහෝ පින්දහම් කරන්න දිනේ එකට සහෝදර සහෝදරියක් විදියට කුඩා කාලේ ඉඳන් ඒ කරු පින්කම් මම මතක් කරගන්න. ඉතින් ඒ තමයි ආදරණීය අයියා කොහේ හිටියත් මේ පින් දැක සුවපත් වේවා. ඒ වගේම ඔබ හැම දෙනාම නිරන්තරයෙන්ම දාන ආදී පින්දහම් සිදු කරමින් නිරතුරුව පින්කම් කරනවා. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, සිලි සමාදන් වෙනවා. ඒ හැම දෙයකින්ම තමගේ මුළු ජීවිත කාලය පුරාම සිද්ධ කරපු දෙයකින් කමලාන සංසේනොත් අද දින විශේෂයෙන් මේ මතවස්ත්‍රයක් පූජා කිරීමෙන් ඒ වගේම සම්බුද්ධ පූජා කරත් කිරීමෙන් සාමයේ වාසිරදී විලම්පත් ආදී පූජා කිරීම ආදී වශයෙන් අනිත්‍ය ප්‍රතිසංගත ධර්මයන්ට ඇහැකන් දීම වශයෙන් සිදු කරගන්නා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් සේවන කරන මේක දින කිහිපයක් කලින් මේ ගිය අඹවල ලියනගේ විමලරත්න පෙරේරා මහත්මයා ආදරණීය වැඩිමහල් සහෝදරා ලොකු තාත්තා ඒ ඥාතිවරයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් කියන වෙනත් ඥාතීන් දෙන්නා ඒ සියලු ඥාතීන්ගොද මේ පින්ින් සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් වාදනයෙන් තම වාදනය අරගෙන ගාථාව කියමින් පෙන් වඩමු. ඒ මෙහෙණිය තමගේ ඥාතිවරයා සිහිපත් කරමින් අපි දැන් පුණ්‍ය අනුමෝදනා කරමු. විමලරත්න පෙරේරා මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. එතුමා මේ පින් සුවපත් වෙත්වා. අවසානයේ උතුම් මොණිමණින් සංසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන් සිහිපත් කරගෙන ගාථාව කියමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තමගේ ආදරණීය සහෝදරයා ලොකු තාත්තා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් කියලා ඥාති යුතුකම මේ අවස්ථාවේදී තමන් හොඳින් සිද්ධ කරගත්තා කියලා. ඉතින් විශේෂයෙන් මේ දරුවන්ට උපස් සතුටපත් වෙන පුළුවන් මේ තමගේ ආදරණීය අම්ම තාත්ත දෙන්නට උපස්ථාන කරමින් ඒ අම්ම තාත්ත දෙන්න දකින්න ඉන්න ලැබීම තමගේ ජීවිතයේ ඉතාම වාසනාවක් සම්පන්න අවස්ථාවක් කියලා සැලකන්න. ඉතින් ඇත්තටම අපේ ජීවිතවල අපේ අම්මා තාත්තා දෙන ඉන්න කාලේ තමයි අපේ ජීවිතේ වටිනාම කාලේ බවට පත් වෙන්නේ. ඉතින් දරුවන් හැටියට ඔබ තුන් හරකම වාසසතුට පත් වෙන පුළුවන්. තමගේ ආදරණීය දෙමව්පියන් දකිමින් තමන්ට ලැබෙන මේ අවස්ථාවනේ. ඉතින් ඒ සිද්ධ කරන්නා වූ පින්කම ඔබට නිතරම ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ සිද්ධ කරන්නා වූ දාන ආදී පින්කම් තමගේ අම්මා තාත්තා දෙන ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ අම්මා තාත්තාට සලකන ලැබීමත් ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ අම්මා තාත්තා සතුට වේ තමන්ගේ දරුවන් හොඳට තමන් බලා ගන්නවා නේද කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා සතුට ප්‍රකාශ කරන මේරස් කරගත් උතුම් තින්කම ආරසන්තයෙන් දාන පෙරේරා මහත්මයාට නන්දා පෙරේරා මහත්මියට මේ දුක් නිරෝගීව තව බොහෝ කාලයක් දාන ආදී පින්කම් කරමින් මේ දරුවන් සමග ජීවත් වන්නට මේ උතුම් තින්කම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදයි රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව ජීවිතයේ නිරොග් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැනසීමා ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනා කුලව උතුම් වූ නිවන් සුවය සැනසීමා කියලා ප්‍රාර්ථනා කරමු. සාමින වහන්සේලා සෙත් ගහන අවසංජනනා කරමින් ආශිර්වාද කරනවා. සම්මේතියෝ නිවංජන්තෝ සම්ව ලෝකෝ විනස්සතු මාතේ භවත්වං කරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ව මංගලං රක්කන්තු සම්ව දේවතා සංග බුද්ධං භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සංග මංගලං රක්ඛන්තු සංග දේවතා සංග ධම්මාං භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සම්බාසුභාවේන සදා සන්ති භවන්තුති අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බා